විතක්ක පමති තස්ස ජන්තුනෝ තිබ්බ රාගස්ස සුභානුපස්සිනෝ වියෝ තණ්හා පවද්දති ඒස කෝදල් හංකරෝති බන්ධනං. For the person who is perturbed by evil thoughts, who is exceedingly lustful, who contemplates pleasant things, craving increases more and more. Surely he makes the bond of Mara stronger. Pháp Cú câu 349. Người tà ý nhiếp phục, tham sắc bén nhìn tịnh, người ấy ái tăng trưởng, làm dây trói mình chặt.